අපි මේක දවස් ගණනාවක් සාකච්ඡා කළා. මට මේ සම්මේලනය ඉදිරිපත් කරන්න කිව්වා. අප ජූලි මාසයේ 15 වෙනිදා සිට ලක්ෂසතුසිංහල් සම්බපොන්නි රුපියල් 69කට ලබා දෙනවා. සුදු නාඩු රුපියල් 60කට ලබා දෙනවා. ඒ වගේම ගෑස් මිල වහම රුපියල් 100කින් තව අඩු කරනවා. විශ්‍රාම වැටුප් අගෝස්තු මාසයේ 10 වෙනිදා වෙනකොට කෝටි 2100 දෙවලා අවුරුදු 6ක් ගෙවන්න බැරිද? අගෝස්තු මාසයේ 10 වෙනිදා වෙනකොට ගෙවන්න මට අගමැතිතුමා නිර්දේශ කළා තිබෙනවා. සහතික මිල වී සහතික මිල ඒ ආකාරයෙන්ම 50ට තියාගෙන පොහොර ඒ සියලු දෙනාටම ලබා දෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.